සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතය ඇතුළත් අක්කහන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ධර්මයේ හැසිරීමට, විශේෂයෙන් බ්‍රහ්මචර්යාවේ වාසය කිරීමට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනුවින් පරිපූර්ණත්වයට පත්කර ගැනීමට නොහැකි අවස්ථා අටක් පිළිබඳව. භාගතුන් වහන්සේ සූත්‍රය ආරම්භයේදී සඳහන් කරනවා, කනකෙච්චෝ ලෝකෝ කනකෙච්චෝ ලෝකෝති භික්ඛවේ අස්සුදවා පුතුජනෝ භාසති නොචකෝ සෝ ජානාති කනංවා අක්ඛනංවා. මේ ලෝකේ සාමාන්‍ය අසුරතුවත් පෘථග්ජනයා ක්ෂණය යහපත් මොහොත හොඳම වෙලාව මොකද්ද කියලා කතා බහ කරනවා. හැබැයි ඔවුන් හොඳ මොහොත මොකද්ද, නරක අවස්ථා මොකද්ද කියන එක මනවින් දන්නේ නැහැ කියලා. අන්න එවැනි ලෝකයකට භාගතුන් වහන්සේ අනුචිත අවස්ථාව, අභාග්‍ය සම්පන්න නුසුදුසු අවස්ථා මොකද්ද කියන එක පැහැදිලි කරනවා. සාමාන්‍ය දහම නොදත් කෙනා හොඳ අවස්ථා විදිහට සැලකන්නේ ඔවුන්ගේ පංචේන්ද්‍රිය පිනවන්න තියෙන අවස්ථාව, සතුටු වෙන තියෙන අවස්ථාව. එහෙත් ආර්ය උතුමේ ක්ෂණ සම්පත්තිය හොඳ අවස්ථාව විදිහට සැලකන්නේ මේ සද්ධර්මයේ හැසිරීලා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණත්වයෙන් මාර්ගඵලාභිගමනය කරන්න පුළුවන් අවස්ථාව තමයි යහපත් මොහොත ක්ෂණ සම්පත්තිය විදිහට සැලකන්නේ. එයින් බැහැර අනිත් හැම අවස්ථාවකම අක්ෂණයක් විදිහට, අනුචිත අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට පැහැදිලි කරනවා. මේ සූත්‍රයේ ධර්මයේ මනාව හැසිරෙන්න බැරි අවස්ථා අටක්, අක්ෂණ, නුසුදුසු අවස්ථා, අනුචිත අවස්ථා අටක් පිළිබඳව දක්වනවා. පළවෙනි කාරණේ හැටියට ඉදිරිපත් කරනවා, මේ ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. අන්න එහෙම ධර්ම දේශනා කරන අවස්ථාවේ කිසියම් තැනැත්තේ නිරයේ ඉපදෙලා ඉන්නවා. අන්නේ නිරයේ ඉපදිලා අනන්ත වූ දුක් කරදර විඳින අවස්ථාවක ඉන්න කෙනෙකුට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හෝ එහි පිළිපදිනට, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නට, ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරන්නට අනුචිත අවස්ථාවක් විදිහට සැලකනවා, නොහැකි අවස්ථාවක් විදිහට. එනිසා පළවෙනි අක්ෂණේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහිදී ඉදිරිපත් කරන්නේ නිරයේ ඉපදිච්ච මොහොත අක්ෂණයක් විදිහට, අභාග්‍ය සම්පන්න අනුචිත අවස්ථාවක් විදිහට. දෙවෙනි අක්ෂණේ විදිහට සැලකන්නේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම ලෝකෙ පවතින වෙලාවක තිරිසං ලෝකෙ ඉපදෙලින්නව නම්, අපට අද දැනට පේන මේ තිරිසං ලෝකයේ සතාසි උපාවාවල ඉපදෙලින්නව නම්, අන්නේ තිරිසං යෝනි උපතත් අක්ෂණයක් විදිහට සැලකනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නට බැරි මොහොතක් විදියට. තුන්වෙනි කාරණේ විදියට දක්වන්නේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් පවතින මොහොතක කිසියම් කෙනෙක් ප්‍රේත ලෝකයේ උපදෙලා ඉන්නවා නම්, අන්නේ ප්‍රේත ලෝකයේ උපත ලැබීමත් අක්ෂණයක් විදියට, අභාග්‍ය සම්පන්න, දුර්භාග්‍ය සම්පන්න, අනුචිත අවස්ථාවක් විදියට දක්වනවා. හතරවෙනි කාරණේ විදිහට දක්වන්නේ මේ ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් පවතින මොහොතක කිසියම් කෙනෙක් දීර්ඝායුෂ්ක දෙවි කෙනෙක් පිළිපදිනවා නම්, විශේෂයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ආකාස අනංචායතන, විඥානංචායතන, ආකින් සංඥායතන, නේව සංඥානා සංඥායතන කියන මෙන්න මේ ස්කන්ධ හතරක් පමණක් තියෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ පිළිපදිනව නම්, ඒ වගේම අසඤ්ඤ සත්‍ය කියන ඒකෝඛර භවික එක් ස්කන්ධයක් පමණක් තියෙන සත්‍යයන් ඉදිරි ඉපදෙන්නව නම්, මෙන්න මේ අවස්ථා දුර්භාග්‍ය සම්පන්න අනුචිත මොහොතක් විදියට සැලකනවා. මේ අවස්ථාවල කිසියම් කෙනෙක් ඉපදුනත් විශේෂයෙන්ම ඔවුන්ට කන මෙහෙවලා, සිත මෙහෙවලා ධර්මයට අවධානය යොමු කරන්න බැරි නිසා ඔවුන්ගේ ජීවිත අභාග්‍ය සම්පන්න අවස්ථා විදියට සැලකනවා. පස්වෙනි අක්ෂණේ විදිහට සැලකන්නේ යම් කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනත්, ඒ වගේම ඒ කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් මේ මනුලොව පවතින කාලයක ඉපදුනත්, ඔවුන් ඉපදෙන්නේ ඈත ප්‍රත්‍යන්ත ජනපදවල සැබෑ දහමක් අහන්නට නොලැබෙන දුස්සිරිත් වලින් ගහන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසෙහි පහස නොලැබෙන ප්‍රදේශයක ම්ලේච්ඡ අයගේ ඇසුරෙන් ගහන ප්‍රදේශවල ඉපදෙන අවස්ථාව අන්නේ ඈත ප්‍රත්‍යන්ත දේශික ඉපදෙන අවස්ථාවත් අක්ෂරයක් විදිහට සලකනවා. ධර්මයේ හැසිරෙන්නට බ්‍රහ්මචර්යාව පුරන්නට ආරස්මගික මාර්ගයේ සම්පූර්ණ කරන්නට නොහැකි අවස්ථාවක් විදිහට සලකනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් නිසි ප්‍රදේශයක ඉපදුණත් සම්බුදු දහමක් පවතින කාලයක ලෝකෙ ඉපදුණත් ඇතැම් අය උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුල් වල ඉපදෙනවා. නත්ති දෙන්නම් නත්ති ඉට්ටම් නත්ති හොතන් සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ කියපු විදිහට කර්මය පිළිබඳව මෙලෝ පරලෝ පිළිබඳව යහපත පිළිබඳව ධර්මය අධර්මය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැමැති නියත මිත්‍යා දෘෂ්ටිය දසවස්සුක මිත්‍යා දෘෂ්ටියේ දැඩිව එල්බ තියෙන පවුලක ඉපදෙන්නව නම් අන්නේ අවස්ථාවත් අක්ෂණයක් විදියට දහමේ හැසිරෙන්නට නොහැකි අවස්ථාවක් විදියට දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා. හත්වෙනි අක්ෂණයේ විදියට දක්වන්නේ මේ ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් පවතින සමයක උනත් ඇතම් කෙනෙක් මිනිස් ලොව ඉපදුනත් එයා දුප්පඤ්ඤෝ ජලෝ ඒලමූගෝ කියපු විදියට දුෂ්ප්‍රඥනම් කෙලතොලුනම් සුභාසිත ධර්මයේ අහන්න තරම් බුද්ධියක් නොමෙතිනම් විශේෂයෙන් මන්ද බුද්ධික මට්ටමේ කෙනෙක් නම් අන්න එවැනි අවස්ථාවක ඉපදීමත් අක්ෂණයක් විදියට දුර්භාග්‍ය සම්පන්න මොහොතක් විදියට අනුචිත අවස්ථාවක් විදියට සලකනවා. මෙන්න මේ කරුණු හතෙන් පස්සේ ඊළඟට සඳහන් කරන අටවෙනි කරුණ විදියට සමහර කෙනෙක් මිනිස් ලෝකයේහි බුද්ධිමත් මනසක් සහිතව සුදුසු ප්‍රදේශයක ඉපදුණත් සමහර වෙලාවකදී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් ලෝකේ නොපවතින අවස්ථාවක්. අන්න එවැනි අවස්ථාවක අබුද්ධෝත්පාද කාල සමයක ඉපදුණත් එයා සලකන්නේ අක්ෂණයක් විදියට ධර්මයට එන්නට නොහැකිය අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහටයි සලකන්නේ. මෙන්න මේ කරුණ වටම ඉක්මලා යම් කිසි කෙනෙක් මිනිස් ලෝක බුද්ධිමත් සුදුසු ප්‍රදේශයක අපාදුකින් මිදිලා හොඳ බුද්ධියක් සහිතව නිසි කාලයක බුද්ධෝත්පාද කාල සමයක සුදුසු වඩහා පිටාවක ඉපදෙලා ඉන්නවා නම් අන්නේ ඊටාම භාග්‍ය සම්පන්න වාසනාවන්ත ෂණ සම්පත්තියක් ලද අවස්ථාව විදිහට සලකනවා. අන්නේක තමයි ෂණය කියලා යහපත් මොහොත සුබ මොහොත විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සතර අපායේ ඉන්න කෙනෙකුට මිනිස් ලෝකෙට එන එක හරියට කන කැස්පෑවෙක් වියසිදුරෙන් සියවසකට වරක් අහස දකින්න හා සමාන දුර්ලභ කාර්යයක්. අන්නේ සුගතිය ලැබුව කෙනාට නැවත බුද්ධෝත්පාද කාලයක් හිමි වෙනවා කියන එක ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක්. මෙන්න මේ අවස්ථා දෙකම ඉක්මවලා ආපු අපි ඉතාම භාග්‍ය සම්පන්න මේ මොහොත ලැබුවු අය හැටියට බුදුහාඳුර අපට දේශනා කළේ මේ ක්ෂණය ඉක්මවා ගන්න එපා කනෝ වේමා උපජ්ජගා. මේ මොහොත ඉක්මවාගෙන නිරේ ඉපදීච්ඡය ශෝක කරනවා කියලා. කනාතේ තායිස්සෝ චන්තේ නිර්යම්හි සමප්පිතා. මේ මොහොත ලැබුවු අය හැටියට අපි අප්‍රමාදීව දුකේ හට ගැනීම හා නිරෝධය දැකලා නිර්වාණ අවබෝධය සඳහා සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු ආර්යසංගික මාර්ගයේ අප්‍රමාදීව සම්පූර්ණ කරලා සීල සමාධි ප්‍රඥාවලින් ඉහළම තලයට ගිහිල්ලා දුකෙන් නිදහස් වීම සඳහා අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් වහවහම ධර්මාබෝධයම වේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.